දේශනාව. අද ධර්ම ශාස්ත්‍රණ පවත්වන දේශකයන් වහන්සේ කැකල් කුසල් ශ්‍රී කුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල නීමුවේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිහාන ධම්මං චවෝ භික්ඛවේ දේසිස්සාමි අපරා අපරිහාන ධම්මං තීති. මෙම ධර්මානුශාසනාවට සවන් දී දහම් රසයේ විඳ නිවන් රස සොයා ගැනීමට කැමැතිව ධර්මස්වණේ කරනු ලබන අපගේ ධර්මදේශනාවන්හි ගැඹුරු විශේෂයෙන් සොයන ලබන ප්‍රිය කරුණු ලබන සදහවර පින්වත්නි, තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සොකී ධර්මදේශනා දේශනා කරමින් බොහෝ ජනයාට හිතසෝ පිණිස සදහන් මගම විවර කළා. පුරා පන්සාලිස්සසක් ගම්නියම් ගම්බලා චාරිකාව වැඩි ගමනේදී උන්වහන්සේ අභිමුවට පැමිණි ඒ ඒ විවිධ පුද්ගලයන් නමතා විවිධාකාරයෙන් ගද්දපද්ද ආකාරයෙන් සූත්‍ර දේශනා ගාථ ආකාරයෙන් දෙවස් ආකාරයෙන් කරන ධර්ම දේශනාවන් අපට විශේෂයෙන් සූත්‍ර පිටකේ පුරාම දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. අපද මෙම නාලිකාවන් ඔස්සේ සරල තැනකින් පටන්ගෙන ගැඹුරු දක්වා විහිදී යනා වූ ධර්ම දේශනාවන් මාලාවක් දේශනා කරමින් සිටින්නේ. මම නොවිත ඔබත් මා හිතන්නේ බොහොම ධර්ම දේශනා ගණනාවකට සවන් දීලා ඉන්නවයි කියලා. අලුතින්ම යමෙක් සවන් දෙනවා නම් මේ ධර්ම දේශනාවල කිසියම් ගැඹුරක් දැනෙන්නටත් පුළුවන්. මොකද අප මේ ධර්ම දේශනාවන් පාදකකට ගනු ලබන්නේ පෙර කළ ධර්ම දේශනාවන් මත පිහිටයි. ඒවා පාදකකට ගෙනයි ඊළඟ ධර්ම දේශනාවට කරුණ ඉදිරිපත් කරනු ලබන්නේ. එබැවින් ඒ කරුණ වටහා ගැනීමම ධර්මානුශාසනාවන්ගේ ඉදිරි ගමන සඳහා උදව්පකාර වෙන බව මතක තබාගෙන මග හරින්නේ නැතුව ඔබේ ධර්ම අවබෝධය සඳහා ඒ පිළිවෙලකට කරන ලබන ධර්ම දේශනාවන් සවන් දීම සඳහා අමතක නොකරන ලෙසත් බොහොම ආදරෙන් මතක් කරන්න කැමැතියි. අද අපි කතා කරන්න සෝදානම් වෙන්නේ ඉතා වැදගත් මාතෘකාවක්. මෙහි පෙන්වන්නේ බුදුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතලා කෙනෙක් පිරිහෙන ආකාරය සහ නොපිරිහෙන ආකාරයත් දේශනා කරමි කියලායි මේ පරිහාණ ධම්ම සූත්‍රයේ සඳහන් කරලා තිබෙන්නේ. එය පැහැදිලි කිරීමට මත්තෙන් මා තවත් ගාථාවක් ඔස්සේ මෙතනට එන්නට කැමැත්තෙන් සිටිනවා. ඔබ කවුරුත් දන්නා සූත්‍ර දේශනාවක් තමයි පරාභව සූත්‍රය කියන එක. එහිදී විමසූ ප්‍රශ්නේ පවතින්නේ පරාභවන්තං පුරිසං. පුරසිරුගේ පරාභවයේ පිරිහීම මයං පුච්චාම අප විසින් විමසනු ලබනවා. ඔබ වහන්සේ අපට වදාරන්න මොනවද මේ පිරිහෙන දොරටු කියලා තමයි පරාභව සූත්‍රය දේශනා කරලා තිබෙන්නේ. එහිදී මම කියන්න කැමති මේ පිරිහීම කියන එකේ බුදුන් වහන්සේ බලාපොරොත්තු කරුණ සහ සමාජයද දකින්න දේ අතර වෙනස. අත්මන් සමාජයේ යම් කිසි පුද්ගලෙක් නිරෝගී සෞඛ්‍යයෙන් ඉඳලා සුරාව මුල් කොටගෙන යම් ආකාරයේ රෝගී වීමකින් අකල් මරණයකට පත් වුණොත් එහෙම වෙනවමත් තමයි මත්පැන් පානය කරන්න ගියොත් අතරේ එතකොට එයා ශරීර සෞඛ්‍යයෙන් පිරිහෙනවා. පරපුරෙන් උරුමව ධනයක් කළමනාකරණය කරගන්න දන්නේ නැතිව වෙන ආදායමකුත් නැතුව සුරාවට සෝදියට සෝදුවට දුරාචාරයට යදෙව්වත් අර මහදන සිටුවරුන්ට මේ ධනෙන් පිරිහි යනවා අවසානයේදී. අනේ වගේ තිබෙන තත්ත්වයන් අතහැරියාම ඒවා අහිමි වීම පරිහානිය වශයෙන් සලකනවා වර්තමාන සමාජයේ. ඔව් එවන්දි පරිහානියනොත් පවතිනවා. එවන්දි පරිහානියන් වළක්වා ගන්නට පරිහානියේ දොරටු අසා ගන්න ඕන කියන එක තමයි සමාජය තේරුම් ගන්න ඕන. ඔබ කලයකට වතුර පුරවනවා නම් ඒ කලය ටික ටික පිරෙනවා. සිදුරු සහිත කලයකට වතුර පුරවනවා නම් කොතරම් පිරෙව්වත් පිරෙන්නේ නැහැ. මොකද බහැරවීම සඳහා තවත් සිදුරු තියෙන නිසා. එබැවින් සීල් කාලයකට වතුර පිරීම වගේ දෙයක් තමයි මේ පරිහානිය දොරටු තබාගෙන කෙනෙක් දිනුව කරා පාන ගන්න උත්සාහ කරන එක. නමුත් මෙතන මේ ආර්ථික පරිහානිය ළඟා කරගත් උදේ නැහැ. ඒවා සංසිද්ධියක් වශයෙන් රැකගත යුතුයි, ආරක්ෂා කරගත යුතුයි, දිනුව කරගත යුතුයි, සුරක්ෂිත කරගත යුතුයි. නමුත් මේ ගාථාවෙන් සඳහන් වෙන කරුණ බැලුවම ඊට වඩා ගැඹුරක් ගැන සඳහන් කරනවා කියලයි මට හිතෙන්නේ. සුවිජානෝ බවං හෝති. සුවිජානෝ පරාභව. විශේෂයෙන්ම දැනගන්න පුළුවන් කියනවා මේ දිනුව වෙන පුද්ගලයා. විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන් කියලා තියෙනවා පිරිහෙන පුද්ගලයා. ධම්මකාමෝ බවං හෝති. ධම්මදෙස්සී පරාභව. දිනුවෙන පුද්ගලයාට ධර්මයේ කිහිපේ බවක් පවතිනවා. පිරිහෙන පුද්ගලයා ධර්මයට ප්‍රිය කරන්නේ නැහැවත් ද්වේෂ කරනවා කියලා පෙන්නනවා. අන්න මේ ධර්මයට ප්‍රිය කිරීම තුල තියෙනා වූ දිනුව සහ ධර්මයට ද්වේෂ කිරීම තුල තියෙනා වූ පිරිහීම කියන එක බාහිර පරිහානියක් වෙන්නට බෑ, අධ්‍යාත්මික පරිහානියක් වෙන්න ඕන. මොකද්ද මේ ධම්මකාමෝ, මොකද්ද මේ ධම්මදෙස්සී කියන එක අපි මේ දේශනාවේ දැන්ම පැහැදිලි කරන්නේ නැහැ. මොකද්ද උන්වහන්සේ මේ ධර්මයට කැමති කෙනා දිනු වෙනවා, ධර්මයට දේශ කරනවා නම් පිරෙහෙන්නේ කියන එක පැහැදිලි කර මේ ගාථාව මේ පරාභව සූත්‍රයේ සියලු කාරණාම විග්‍රහ කරන්න පුළුවන් තරම් ගැඹුරු අරුත් ඇති ගාථා පාඩයක් වශයෙන් අපි දකින්නේ. එබැවින් යම්කිසි බුද්ධලේ තුළ අධ්‍යාත්මික පරිහානියක් සිදු වෙනවා නම් ඒට හේතුව ඔහු ධර්මයේ කියන එක පිළි අරගෙන නැතුව අනුගමනය කරන්නේ නැතිකම. අධ්‍යාත්මිකය පිරිසිදු වෙනවා නම්, සංසුන් වෙනවා නම්, ඒ වෙන්නේ ධර්මයට කැමති වීම ප්‍රතිඵලයක් වශයෙන්. ධර්මයේ යන්න ධර්මයේ කියන අකුරු හතර හෝ ධර්මයේ අඩංගු පොතපත් හෝ ධර්මයේ අඩංගු සූත්‍ර දේශනා හෝ නොවන බව තේරුම් ගන්න ඕන. ඒ වයින් කියවෙන ගැඹුරු කරුණක් තියෙනවා. අන්නේ කරුණ තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමයි ධර්මය කියන්නේ. පොතපත හෝ රාක්කේ හෝ තවත් කොතනක හෝ ඒවා ගබඩාවකට ගොඩ ගහ තිබුණාට ඒක සක්‍රීය ධර්මයක් වන්නේ නැහැ. ඒවයි තියෙන්නේ න්‍යාය පමණයි. ඒ න්‍යාය අරගෙන තමන් ප්‍රායෝගික වුණොත් තමන් ළඟ තමයි මේ ධර්මයේ ප්‍රායෝගික බව ඇති වෙන්නේ. එබැවින් අප මේ අධ්‍යාත්මික පරිහානිය සහ අධ්‍යාත්මික පරිහානිය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය වශයෙන් මෙහි සඳහන් කරලා තිබෙනා වූ මේ ධම්මකාමෝ ධම්මදෙස්සී කියන මේ වදන් දෙක පරිහාම ධම්ම සූත්‍රය සමග සංසන්දනය කරමින් තේරුම් ගන්න උත්සාහ කරමු. ලෝක බුදු පියාණන් වහන්සේ ද අමතා තිබෙන්නේ වික්ෂුන් වහන්සේලාට. ඒකයි ධම් පරිහාන ධම්මං චබෝ භික්ඛවේ දේති ස්වාමී කියලා කියන්නේ. නමුත් එයින් හිතන්ට එපා මේ වික්ෂුන්ට පමණක් පරිහාන ධර්මයේ දේශනා කරයි කියලා. වික්ෂු වික්ෂුණී උපාසුපාසිකා ඕන කෙනෙකුට. අපිට එතන තියෙන වික්ඛවේ කියන වචන අයින් කරන විතරයි. ශ්‍රාවක වශයෙන් ගත්තාම මේ ශ්‍රාවකයින්ට මේ ලෝකේ ජීවත් වෙන්නට යාමේදී නොදන්නා කමින් සිදුවන ක්‍රියාවලියක් හේතු කොටගෙන පරිහානිය කරා පිය නැගීම හේවත් දුකටපත් වීම කියන මේ කාරණේ සිදු වෙනවා. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් පරිහාන ධම්මං කියන කොටස වටහාගෙන අපරිහානි ධම්මං වලට යන්න පුළුවන්. අන්න එයි මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙත්තේ ධර්මස්සවණේ අර්ථය යුත්තේ. එබැවින් මා මේ ආමන්ත්‍රණය කරන්නේ වික්ෂුන් වහන්සේලාට පමණක් නෙවෙයි. තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ධහමෙන් සැනසීම සොයනු ලබන ඒ සැනසීම අත්විඳින්නට කැමති බුදු පියාණන් වහන්සේට ගරු කරන්න ආවෝ ශ්‍රාවක ශාවිකා සියලු දෙනා වෙනුවෙන් කියන එක මතක් කරන්න කැමතියි. එවිට දේශිස්සාම දේශනා කරන්නේ අපරිහානං ධම්මංච අපරිහානීය ධර්මයේ දේශනා කරන්නේ තං සුනාත ඒවා අසන්න. මටත් තවසන්නට තිබෙන්නේ ඔබටත් ඒවා අසන්න කියලයි. මෙසේ පදාරණ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කරුණක් පැහැදිලි කරන ලබනවා. කතංච භික්ඛවේ පරිහාන ධම්මෝ හෝති. කතංච ශාවකෝ ශාවකා පරිහාන ධම්මෝ හෝති කියලා අපි ගත්තොත් වඩාත් හොඳයි. ශාවක හිතවතන හිතවේ තියෙන්නේ කොහොමද මේ පරිහානිය සිදුවන්නේ? මා ඔබ අමතන බැවින්. ඉද භික්ඛවේ භික්ඛුනෝ චක්ුණා රූපං දිස්වා uppajjati papaka akusala sarasankappa සංයෝජනීය. අන්න හොඳ වචන ටිකක් අපට එකතු වෙනවා. අවහන්නේ මේ යම් කිසි භික්ෂුවක් නැත්නම් යම් කිසි ශ්‍රාවකෙක් චක්ුණා රූපං දිස්වා ඇසට රූපයක් දැක අනවදක තියාගන්න කරුණ. මේ ගැඹුරු ධර්මයේදී පරිහාණ ධර්මයේ විග්‍රහ කිරීම සඳහා පුද්ගලයා ඉක්මවා ගිය පුද්ගලයා තුළ සිදුවෙනා වූ පංච ద్వාර මූලික ක්‍රියාවලියන් විග්‍රහ කිරීමක් තිබෙන බව. ඇසට රූපයක් දැක්කම යම්කිසි පුද්ගලයෙකුට උපදින කාරණා ටිකක් පෙන්වනවා. රූපං දිස්වා උප්පජ්ජති උපදිනු ලබනවා පාපක අකුසල. පෞකාරී අකුසල හැඟීමක් සරසංකප්පා නැවත නැවතත් විඳින්න ඕනේ අදහසක් බැඳීමක් සිදු වෙනවා කියන සංයෝජනීය. සංයෝජනීය කියන එකේ තේරුම බැඳීමටපත් වෙන කියන එකනේ. මේ සාමාන්‍ය කෙනෙක් තුළ ගිහි හෝ පැවිදි ස්ත්‍රී හෝ පුරුෂ පෘථග්ජන කියන කෙනෙක් තුළ සිදු වෙන සිද්ධියක් මේ චක්කුණා රූපං විස්වා දෙලා ඉන්හාට ඇති වෙන සංකල්පය. මුකුමක්ද අපට ඇසර රූපයක් දැක්කම සිදු වෙන සාමාන්‍ය කෙනෙකුට. ඒ රූපය අපට ප්‍රිය ආකාරයෙන් කිසියම් අපි ඇල්මක් ඇති කරන හුරු කරගෙන තිබෙනවා නම් ඒ නැවත බලන්න ඕනකම. ඒ රූපේ රස විඳින්න ඕනකම. ඒ රූපය අයිති කරගන්න ඕනකම. ඒ රූපෙට විනාශයක් ඇති කරන ඕනකම. අන්න එහෙම අපිට එක එක කෙනාට විවිධ අදහස් ඇති වෙන්න පුළුවන්. දැසින් බලලා පමණක් සෑහීමටපත් වෙන්නේ නැතුව ඒ තවත් එහාට තියෙන අවු රසයක් විඳගන්න ඕනකම. දැන් මම දකිනවා සමහර දරුවන් මලක් අතට ගත්තාම සුවඳ ආග්‍රහණය කරන ලබනවා. තවත් දරුවන්ට මලක් හම් වුණාම ඒ තායික්මනින් මල කඩලා පොඩි කරලා දානවා. ඒ මලේ ලස්සන සුවඳට වඩා ඔහුට ඒක නිකම් පරිගැණීමකට භාජනය වුණා වගේ විනාශ කිරීමට කැමැත්තක් තිබෙනවා. මේවා ඔබේ දරුවන් තුළ තිබෙනවා නම් මේවා ගැඹුරු චරිත ලක්ෂණ බව තේරුම් ගන්න. මේවායින් පෙන්වන්නේ ඔහුගේ ඇතුළත ස්වභාවය. මලක් සුවඳයි මලක් ලස්සනයි. මලක සුවඳ විඳින්න ඕන, මලක් ආරක්ෂා කරන්න ඕන, මලක තියෙන ලස්සන විඳින්න ඕන. ඒ මොකක්වත් විඳින්න තරම් උසස් මානසිකත්වයක් නැතිකම නේද මලක් තලා පෙරනවා කියන්නේ, නැත්තම් මලක් පොඩි කරලා දානවා කියන්නේ. අන්න ඔහුගේ සිතේ වැඩෙනා වූ පරිහාන ලක්ෂණයන් මේ පෙන්වන්නේ. එතකොට මේ උපදින්නා වූ පාපක අකුසල ධම්මා කියලා කියන්නේ මොනවද? සංයෝජනියා කියලා කියන්නේ. සසර බැඳීමට හේතු වෙන ලෝභ මූලික, දේශ මූලික කොට ගත්තා වූ ආශාවන්. අපි ඒකට කියනවා රූපකාම කියලා. අපි කියනවා කාම උපාදාන කියලා, රූපකාම උපාදාන කියලා කියනවා. මෙතනදී මම තවත් වචන කීපයක්ම මේකට ගන්නවා. චක්කුණා රූපං දිස්වා පමණක් නෙවෙයි එහෙමනම්. සෝතේන සද්දං සුත්වා කියලාත් ගන්න වෙනවා. කණින් සබ්දයක් ඇසීම තුලත් මේ කියන උපජ්ජති පාපක අකුසල ධම්මා සංයෝජනියා සරසංකප්පා වෙනවා. සබ්දේ අසයි සබ්දේ මිහිරික මෑල්ම මුල් කොටගෙන නැවත විඳින්න ඕන කමක් නැත්නම් ඒ පිළිබඳ ලෝභයක්, ඒ පිළිබඳ ද්වේෂයක්, ඒ පිළිබඳ මෝහයක්, ඒ බන්ධනයක්. එතකොට අපි කියනවා ඒකට සබ්ද කාම කියලා. කාම උපාදාන කියලා කියනවා. මෙලෙසින් ඇසට රූපත්, කනට ශබ්දත්, අනතුරුව නාසයට ගන්ධත්, දිවට රසත්, කයට පොට්ටබ්බත්, සිතට අරමුණුත් කියන මේ සයාකාර දේවල් දැක, අසා, විඳ, දැනි කියන ආකාරයෙන් දක්කලා මේ අරමුණු කෙරෙහි ඒ පුද්ගලයා තුළ උපදිනවා පෙන්නනවා, උපදිනවා කියලා පැහැදිලි කරනු ලබනවා. පාපක අකුසල සංකප්පා සංයෝජනීය, සර සංකප්පා සංයෝජනීය. පාපකාරී අකුසල හැඟීමක් ඒ ලෝභ මුල් කොටගත්, දේශ මුල් කොටගත්, විනාශය මුල් කොටගත්, පරිගැණීම මුල් කොටගත්, හෘදවි මුල් කොටගත් අදහසක්. අනේක තමයි මෙතන සර සංකප්පය කියලා පෙන්නන්නේ. එතකොට මේක මේ පෘථග්ජන සමාජයේ පංචද්වාරයට අරමුණු ගැනීමේදී අරමුණු හඳුනා ගැනීමෙන් එහා යන රාග දේශ මොහයන් පෝෂණය කරන, පරිගන්ට හිතන, විනාශ කරන්නට හිතන, ඇසින් විඳලා නතර වෙන්නේ නැතුව ඉන්නහාට ඒවා අයිති කරගන්න, විනාශ කරගන්න හෝ නෙවෙයි නැත්තම් ඒ වඳු தත්වයන්ට අදහස් පහළ වෙන ස්වභාවයක් පවතිනවා. අන්න මේ தත්වය බුදුහාමුදුරුව මොන ගැහෙන්න පෙළ, ධර්මයේ මොන ගැහෙන්න පෙළ මේ සමාජයේදී පස්කංශෝ ඉඳින පුද්ගලයන් තුළ ඇතිවෙනා වූ ඇබ්බැහියක් නැත්තම් පුරුද්දක්. දැන් බුද්ධත්වයට, බුද්ධ පුත්‍රයෙක් වශයෙන් බුදුන් වහන්සේගේ ශාසනයට පැමුණහම මේ පිළිබඳව උන්වහන්සේ වදාරන්නේ වෙනත් ආකාරයකට කටයුතු කරන්න ඕනේ කියලා. මේ දැන් මේකට කටයුතු කරන ආකාරයෙන් පෙන්වන්නේ වැරදි ආකාරයකට කටයුතු කිරීමක්. ඉතින් වැරදි ආකාරයක කටයුතු කිරීමේදී සිදුවෙන ආකාරය උන්වහන්සේ තවත් වදන් ගණනාවකින් පැහැදිලි කරලා තියෙනවා. තංචේ වික්කු අදිවාසේති. අන්න එහෙම ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රසය කියනවා වූ මේ පංචවිධ හෝ සයවිධ ආරම්මණයන් හමු විට ඒ හොඳයි කියලා ගන්නවා නම්, පිළිගන්නවා නම් අදිවාස කියන වචනේ තේරුම යොසනවායි කියන එක. යොසනවායි කියන එකේ තේරුම එතන අර ගැඹුරු අර්ථයෙන් ගන්නා වූ තරහ යොසීම කියන එකක් නෙමෙයි. බාර ගැනීම යොසීම. ඒක හොඳයි සපයි කියලා හෝ නරකයි ආදී වශයෙන් ඇල්මකින් යුක්තව ගන්නවා නම් අන්න එතන ඒක තමයි අදිවාසීති. පළවෙනි වචනෙන් තේරුම් ගන්න ඕන. අදිවාසී ගාවට තේනවා න පජහති. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ ආස්වාදයෙන් විඳිනවා. ඒ හොඳයි කියලා විඳිනවා. ඒ යලි විඳින්නට ඇත්තම් කියලා හිතෙනවා. ඒක තමයි සරසංකප්පා කියලා කියන්නේ. ඉහි බැඳෙන අරමුණෙහි ලොල්ලි අරමුණෙහි සැප තියෙනවා. ඒ අරමුණේ තමයි මේ ලෝකෙ ඔක්කොම තියෙන්නේ කියලා. එසේ රූපයට හෝ ශබ්දයට හෝ ගන්ධයට හෝ රසයට හෝ පොට්ටබ්බයට හෝ ඒ අරමුණු වෙන අවස්ථාවන්හිදී මේ කියන ආකාරයට නප්පජහති. ඒක මට කල්ලා ගන්න අවශ්‍ය නැහැ. මට ඒකේ බැඳෙන්න දෙයක් නැහැ කියලා හිතන්න තේරෙන්නේ නැහැ. ඒ තමයි සුඛය, ඒ තමයි සැනසීම, ඒ තමයි මිහිර. ඒ තමයි ලෝ ලබන්න තිබෙන ලෝකෝසෝය කියලා ඒ පිළිබඳව ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම න විනෝදේති. ඔය පාලියේ පවතිනවානේ විනේති කියන වචනය. ගජෝ විනේති. ඒ කියන්නේ යථා හික්මවනවා. ඒ වගේ ආසිරසෝ විනේති. සර්පයා හික්මවනවා. යථා හික්මවන්ට තවත් සීලයටගේ කරේකට ගහනවා. සර්පයා හික්මවන්ට ඔහුගේ දල කඩා දමනවා. අන්න ඒ වගේ මෙතන මේ ශික්ෂණය මුල්කටගත් දෙයට තමයි විනෝදනේ කියලා පෙන්වන්නේ. හික්මීම ඒ රූපයේ බලන්නමයි ඕනේ. පසුපස යන්නමයි ඕනේ. අයිතිකර ගන්නමයි ඕනේ. ඒක තමයි තියෙන සැපත. ආදි වශයෙන් ඒ පිටපස ලොහු බැඳීම තමයි මෙතන විනෝදනයක් නැහැ කියලා පෙන්වන්නේ. න විනෝදේති. අපි විනෝදනේ පසුව පැහැදිලි කරමු. දැන් මෙතන කතා කරන්නේ වෙනස් සංකල්පයක් තුළ. ඒ හොඳයි. ඒ බාර ගන්නවා. ඒ තමයි සැප. ඒ තමයි ලබන්න තියෙන ලොකුම සැනසීම. ඒ වගේම ව්‍යාන්ති කරෝති. ඒ මට ඉදිරියට ලැබුවොත් ඒට කැදර වුණොත් මට හම් වෙන්නේ දුක්සහගත කරදර සහගත දෙයක් කියලා කල්පනා කරන්නේ නැහැ. මේ තමයි තියෙනා වූ ලොකුම සුන්දරත්වය මෙහෙර කියලා අය අවසානයක් කරලා දකින්න නැතුව ඒකෙහි ඇලීමෙන් ඉදිරියට යන්න ඕන ඕනකමක් ඇති කර ගන්නවා. ඒකයි සංයෝජනීය කියලා කියන්නේ. අවසන් කරන්නේ නැහැ. න අනබවං ගමේති ඊළඟ වචනේත් පෙන්නනවා. ඒබඳු ගිජුකමක්, ඒබඳු ඕනෑකමක් සිත තුළ සැඟවී තිබී යටි මතුවී එන ආකාරයට තවනවා හැර නොයෙන්නට අවසන් කරන්නේ නැහැ කියන එක තමයි න අනබවං ගමේති. එතකොට මේ සාමාන්‍ය සමාජයේ පුද්ගලයෙකුට ඇසට රූපයක් කනට ශබ්දයක් ගැනීමේදී රස වින්දනය මුල් කොටගෙන තමන් කරන දේ තමයි මේ පෙන්වන්නේ. අදිවාසේති නපජහති නවිනෝදේති නබ්‍යාන්ති කරෝති අනභවං ගමේති. ආයමත් මේ අකුසල් සිදුවිලි සිදුවිල්ල හටගන්න ආකාරයට හේතුවක් ඉතුරු නොකර අවසන් නොකිරීමට තමයි නපජහති කියලා පෙන්වන්නේ. අන්න බුදුන් වහන්සේ වදාරනවා වේදිතබ්බ මේතං වික්ඛවේ වික්ඛුනා නත වේද මේත දබ්බ වේතං වික්ඛවේ ශාවකෝ ශාවකා පරිහායාමි කුසලේහි ධම්මේහි පරිහානම මේතං බුද්ධා භගවතාති. මොනවෙන්ද පිරිහෙනවයි කියලා තියෙන අන්න වචනේ හම් වුණා. ඒබඳු අරමුණට මුලා වෙන පුද්ගලයා කුසල ධර්මයන්ගෙන් පිරිහෙනවයි කියන එක බුදුන් වහන්සේ වදාරලා තියෙනවා, දැනගන්න කියලා තියෙනවා. මම මෙතන කුසල ධර්මයන් කියන එකේ තේරුම පිළින් පිරිහෙනවා කියන අර්ථයට ගැඹුරු එකක්. දසා කුසලයෙන් වෙන්නේමනේ දස කුසලයේ කියලා කියන්නේ. කුසල කියන්නේ දක්ෂතා කියන එකනේ. එතකොට මේ නික්ලේශී වූ නැත්තම් පාරිශුද්ධ වූ තත්වයක් හිතේ තිබෙනවා නම් ආරම්භක භාවයේදී මේ අරමුණු රසයේ විඳගන්ට ඒවට ගිජුවිට යාම තුළ වැඩෙන්නා වූ ලෝභ, වැඩෙන්නා වූ දෝෂ, වැඩෙන්නා වූ මෝහ මූලික කොටගෙන ඔහුගේ ස්වාභාවික තත්ත්වය, අධ්‍යාත්මික තත්ත්වය පරිහානියටපත් වෙනවා කියන එක තමයි මේ පෙන්වන්නේ. අපි ඒක හොඳින් වටහා ගන්න ඕන කරුණක්. මෙය වික්ඛවේ කියලා අවදාළ පවණින් භික්ෂුන් වහන්සේලාට පවණක් නෙවෙයි. මේ පංචද්වාරික අරමුණු වල තමයි ලෝකේ තියෙන සැප තියෙන්නේ කියලා ඒවා පිටුපස ලුහුමඳින අය. ඒවට ගිජු අය, ඒවට අතහරින්න කැමති නැති අයට තමයි මේ පරිහානමේ තන් භගවතා වුන් යන්නේ අධ්‍යාත්මිකෙන් පරිහානියක් කරාය කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. අන්න අපට මේ ලදරුවේකින් ආරම්භ වී මහලුවේකින් අවසන් වන ජීවිතය තුළ මේ ගවේෂණයම ගියොත් මේ කාමයන් ගවේෂණයම අන්තිමට විඳපු සියල්ලත් විඳීමේ ඕනකමක් නැහැ. විඳීමේ ඕනකම තියෙනවා. නමුත් විඳීමේ හැකියාව නැහැ ඉන්ද්‍රිය දුර්වල වීම. එතකොට තවදුරටත් මේ විඳීමේ තණ්හා මුල්කටනේ අවින්දින්ට සංසාරේ තව ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. මෙවැවින් මේ පිළිබඳව දේශනා කළ සූත්‍ර දේශනාවල තියෙන කරුණක් උපුටා දක්වන වේදාගම මෛත්‍රී මහා නාහිමියන් සිංහලෙන් කවියකින් මේ බණ ටික කියලා තියෙනවා මේ සමාජයට. දරුවන්ට නම් බොහෝ විට කටපාඩම් ඇති වැඩි හිටියොත් මතක් කරගත්තොත් හොඳයි. පළවෙන පස්කම් රස දොස විමසා. පළයව තපසට පුළුවන් වයසා. පළ රස විඳ ගස උන් මිනිසා මුල සිඳිනාතෙක් ඉඳෝ නොබැසා. මට නම් මෙහි අර්ථය තේරෙන්නේ මෙහෙමයි. සිත අලවනවා තමයි මේ පස්කම් රසදී. ඒකයි අකුසලාසර සංකප්පා සංයෝජනවා කියන්නේ. හැබැයි ඒකේ දොසක් තියෙනවලු රස දොස විමසා. කුමක්ද හි දොස? දොස කවමද අක්වත් පිපාසයට ලුණු බීදී බීලා සුව කරගන්න බැහැ පිපාසය වගේ මේ අරමුණු රසය විඳලා සංසාරේ ඇති වුණ කෙනෙක් කවදාවත් නැහැ. ඉස්සරහට තවත් හොයන්න වෙනවා. වර්තමානයේ විඳිනවා. ගිජු වුණොත් අකුසල ධම්ම අසර සංකප්පා සර සංකප්පයෙන් ඉතුරු වෙනවා. ඒ හේතුව නැවත විඳිනවා. ඉන්ද්‍රයන් පණ තියෙන තෙක් විඳිනවා. නමුත් විඳීම අවසන් වෙන්නේ නැහැ. දැන් බැරුව යනවා. එතකොට ආශාව යටපත් වෙනවා. අන්න රස දොස මේක විමසන්න ඕන කල්ැතිව. අන්න ඒ මුලාවෙන් මිදීම සඳහා කෙලෙස් තැවීමේ කැලයට යන්න කියන එක නෙමෙයි තවසට යන්න කියන එක මෙතන පෙන්වන්නේ. මේ ක්ලේශයන් තැවීමේ මාර්ගය අනුගමනය කිරීමට පුළුවන් වයස යන්න. හැරමිටියක් කරන් ඇස් දෙක පේන්නේ නැතුව ආඩියලා ඉන්න බැරුව යන්න කාලේ නෙමෙයි. ඒකට පුළුවන් වයස නෙමෙයි බැරි වයසයි. පුළුවන් වයසේදීම මේ රස තේරුම් අරගෙන හිතේන දොස තේරුම් අරගෙන මේ තැවීමේ නැත්තම් මේ මිදීමේ මාර්ගයට අනුගමනයේ මාර්ගය අනුගමනය කරන්න කියලායි වදාරන්නේ. සාමාන්‍ය උපමාවකුත් පෙන්වනවා. ගහක් කොළදලා ඉන්නවද මිනිස්සෙක් පල රස අඹ කියමු කොමනවා හරි. ඉතින් ගහ කපන කල්ම හිටියොත් ගහපල් වැටලා මේ යනවානේ. වැළඳුවා නම් ගහෙන් බහින්න ඕන. පැට බෙබේරෙන්න නම්. ඒ වගේ මේ පස්කම් සොයෙහි පවතිනව සොකේ විදලා බලලා ඇතිවීමක් නැති බව කවදාවත් සැහිමක් නැති බව තේරුම් ගත්තම පුළුවන් වයසෙදිම එයින් එහි තියෙන ආදීනව දැකලා ආස්වාදී ආදීනව කියන වචනයක් ධර්මයේ පවතිනවා ඒක දැකලා අන්න ඊට පස්සේ අධ්‍යාත්මික සොය හොයාගෙන යන්න ඕන. මේ සුවය කෙටි කාලිනයි මොහතකින් නැති වෙන සුළුයි. යලි යලි විඳින්න අවශ්‍යයි. ඒ විඳීමේදී මහ ලොකු දුක් ගැහැටකට මුහුණ දෙන්න අවශ්‍ය වෙනවා. නමුත් මේ කියන තැනම තියෙන සුවය ඉක්මවාගෙන අධ්‍යාත්මික සුවයක් තියෙනවා. ඒකේ හට ගැනීමකුත් නැහැ, බෙන් අහිමේමකුත් නැහැ, විඳින්නෙකුත් නැහැ, නැත්තිත් නැහැ. අන්න එහෙම බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ ලෝකස්සබයන් හැමෙදී තෙහාගිය මේ අධ්‍යාත්මික සැනසුමක් තියෙනවායි කියන එක. මේ ලංකාවට ගෙනවිත් පරිවර්තනයකට දෙන්න ආව වචාන්චා හිමියන් වැනි දේශකින් වහන්සේලාගේ පොත්පත් අතර පවතින සිත තුළ ඇති නිර්වාණය කියලා පොත. අනේ අධ්‍යාත්මික සුවය තමන් තුළ තිබෙන්නේ. ඒ තමයි මේ අපරිහානීය ධර්මය. මේ අපරිහානීය ධර්මයට උඩින් අපි නීවරණ කියලා පලාකුල් ටිකක් ක්‍රෑෂ් කර ගැනීම තුළ ඒ නොපෙනී යනවා. මේ සංසුන් සිත සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් හැකියාව අපට අහිමි වෙමින් අපි දිගින් දිගට ලෝභයෙන් වැඩිමින්, ද්වේෂයෙන් වැඩිමින්, මෝහයෙන් වැඩිමින් අඳුරක් කරා පියනගමින් සිටිනවා. සංසාරයේ අඳුර කරා පියනවමින් සිටිනවා. මම පසුගිය දිනක මේ පිළිබඳ උදාහරණ ඉදිරිපත් කළේ පසලස්සක් පුරපසලස්සක් පොහේ දවසක සඳ අහසේ රවුන්ව පූර්ණව බැබලෙනවා. අනතුරුව පුංචි පුංචි වලාකුළු ලැබිත් මේ හඳ වැසී ගොස් මහ විශාල වලාකුළක් අඳුරක් බවට පත් වෙනවා. දැන් මුලින් දැක්ක කෙනාට නම් අහසේ හඳ තිබුණ බව තේරෙනවා. පස්සේ කෙනාට හඳක් තේරෙන්නේ නැහැ. පෙනෙන්නේ වලාකුළු විතරයි. හඳ කවදත් ඒ වලාකුළු යට තිබෙනවා. වැසී පවතින්නේ වලාකුළු වලින් නම් ඔබ විසින් කළ යුත්තේ හඳ දකින්න ඕනේ නම් වලාකුළු ඉවත් කිරීම වගේ. මේ සිත තුළ ගැටුමක් නැති සංසුන් ස්වභාවයක් උරුමයි අපි හැමෝටම. අපි ගැටුමක් ඊට උඩින් නිර්මාණය කරගෙන නිවරණ කියලා ධර්ම ටිකක් වලාකුළු ටිකක් හදාගෙන ඒවයින් වහගෙන හඳ ඉවත් නිවීම එදින වෙන කොහේ හරි තියෙන හඳක් හොයන්න යන ලැස්ති වෙනවා. සුලහක් කැවිදීන් වලාකුළු ඉවත් වී ගියොත් සඳමතු වන්නාසේ මේ නීවරණ නම් මේ දේවල් වලට ධර්මයේ සරණින් පහර දී ඉවත් කර දාන්න පුළුවන් නම් ඔබ මේ ඉන්ද්‍රිය ගෝචර සැපතක් හොයමින් හෝ සුවයම ඒ උත්තරීතර වශයෙන් තියනවා නේද කියලා ඊට එහා ගියේ නැතිනොන සුවයක් තියනවා නේද කියලා හඳ දැක්ක දාට වටහා ගන්න පුළුවන් වෙයි. මෙවින් අපි මේ හොයන්නේ බාහිර ලෝකේ තියෙන එකක් නෙවෙයි. බාහිර ලෝකයේ තියෙන දේවල් පසුගසු පසුගොයින් මේ සැනසීම වැහිලා තිබෙනවා අපිට. එතකොට බාහිර දේවල් මෙසේ සොයන්න සොයන්න ගත්තාම ඒවා පාපක අකුසල ධම්මා සතර සංකප්පා සංවජනීය. පාපකාරී, පාටබරයි, නැවත හටගන්නීමට බැඳෙන සුළුයි, සසරට බැඳීම් ඇති කරන සුළුයි. අන්න පෘථග්ජන පුද්ගලයාට ශ්‍රාවක කියන වදන ගත්තත් කල මේ සමාජයේ ජීවත් වෙන පෘථග්ජන පුද්ගලයාට මේ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු කෙරෙහි ඇලීම නිසා ඇතිවෙනා වූ අරමුණේ ලෝභය පිළිබඳව එෙහි ආදීනව පිළිබඳ අවබෝධයක් නැහැ. එබැවින් ඔවුන් බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි තමන් ස්වාභාවිකව සොයාගෙන තිබෙන උපදවාගෙන තිබෙනා වූ මේ අධ්‍යාත්මික සොයෙන් ඉවතට යනවට කියනවා විපරිහානියටපත් වෙනවායි කියලා. පරිහාන මේතම් භගවතා අන්න වත්මන් සමාජයේ තේරුම් ගන්නට ඕන. එහෙමනම් කතන කොහේ හිටියත් මේ බාහිර ශික්ෂාපද මගින් හෝ වෙනත් සංවරයන් මගින් හෝ ආයිති සංවරයක පිහිටියාට හෝ එහෙම කීවාට හෝ මේ ඉන්ද්‍රයන්ට අරමුණු දැක් ලැබ ඒ අරමුණෙහි ඇලී එතන නිත්‍සකාත් අනාත්ම සංකල්පේ පෝෂණය කරන්නේ නම් නුඹ පිළිබඳ විශේෂත්වයකින් තොරව හැම දිනම පරිහානමේ තං භගවතාති කියන බුදුන් වහන්සේ වදාළ මේ පිරිහීමේ මගට පිළිපන් අය බව තේරුම් ගන්න වෙනවා. එහෙමනම් අපිට මේක තේරෙනවා නම් ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ අපරිහානීය ධම්මං නොපිරිහින් ආකාරය මනාව පැහැදිලි කරලා තිබෙනවා. අපි ඒක තේරුම් ගන්න වෙනවා. කොහොමද මේ අපරිහානීය ධර්ම දේශනා කරන්නේ? කතංච බික්කවේ අපරිහානීය ධම්මෝ හෝති. නැත්නම් කතංච ශාවක අපරිහානීය ධම්මෝ හෝති කියලා අපි ගනිමු. ඉද ශාවකෝ, ඉද වෙච්ච ශාවකෝ චක්කුණා රූපං දිස්වා සෝතේන සද්දං සුත්වා. අන්න අර වගේම මේ වර්තමානයේ ජීවත් වෙනකොට මේ පංචේන්ද්‍රයන්ට හැම වෙන රූපයක් දැක, ශබ්දයක් අසා, ගන්ධයක් රස විඳ, රසක් විඳ, කයට පහසක් විඳ, සිතට අරමුණු රසයක් විඳ. අන්න ඒක තමයි චක්කුණා රූපං දිස්වා කියන වචනෙන් සංකේතවත් කරන්නේ සදරින් අරමුණුගෙන ගන්නා විට උපජ්ජති පාපක අකුසල සර සංකප්පා සංවජනීය. අන මෙබඳු පුරුද්දක් අපි ඇති කරගෙනයි සිල් රකින්තාවේ මහනවෙන්තාවේ ධර්මයේ හැසිරෙන්තාවේ කියන එක අමතක කරන්න එපා. ධර්මයේ තේරුම් නොගත් සමාජයේදී මේවා ගැටෙන විට තරහක් කාර්යය දකින්නකොට තරහ මතු වෙන එකක්, බය වේතු දේ මතු වෙන බිය මතු වෙන එකක්, වෛරය කළ යුත්තා දකින්නකොට වෛරය මතු වෙන එකක්, ඇලුම් කළ යුත්තා දකින්නකොට ඉටු කර ගැනීමට පුළුවන් ආසාවක් උපදින එකක්, මේවා අර සංයෝජනීය බැඳී සිටින්ස අතීතෙන් ඉතුරු කරගත්ත හේතුන්ගේ ඵලයේ වශයෙන් තමයි සිටට එන්නේ. ඒක උපදිනවාමයි මේකෙන් කියන්නේ. ඒක උපදවා ගන්න නැතුව ඉන්න උත්සාහ කරලා සාර්ථක ප්‍රතිඵල ලබන්න බෑ. දැන් වත්මන් සමාජයේ ඇතැම් විට මේ බඳු දේවල් එනවට බයි සිත වෙනත් අරමුණකින් වසාගෙන ඉන්න කල්පනා කරනවා. වෙනත් අරමුණකින් සිත වැසී ආවිත ඒවා එන්නට ඉඩ නැති නිසා දේවල් එන්නේ නැහැ රුණහම ඒවා නැති නිසා එන්නේ නැහැ නෙමෙයි. ඒක උපදින්න හේතුව අපි ළඟ තියලා තිබෙනවා. මේක විශේෂයෙන් තේරුම් ගන්න වෙනවා. එතකොට ඒවා එන එක අපට කරදරයක් නං ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය. එන්ට නොදී ඉන්න වෙනත් එකක් ගන්න එක ධර්මානුකූල ක්‍රියාමාර්ගයක් වෙන්නේ නැහැ. ඒක ධර්මයෙන් පිට යන මාර්ගයක්. බුදුසමයෙන් පෙනු ලබන්නේ එන්න හේතු තියෙනවා නම් හේතු නැති කළොත් එන්නේ නැහැ රුණහම එන්න දෙන්න එපා කියන එක නෙවෙයි. මෙහිදී අප මේ පිළිබඳව පැහැදිලි කරන්න ඕන කමක් තියෙනවා මෙන්න මෙහෙම. තංචේ බික්ඛු අන්න ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට එතනින් එහාට කරන්න ඕන වැඩක් තියෙනවා. ඒක තමයි මේ අපි විසින් කළ යුතු අනුගමනීය ක්‍රියාමාර්ගය. මෙතන මත්තෙන් මා මේ සඳහා වෙනත් ගාතාවක් මෙතෙන්ට යොදන්න කැමතියි උපයෝගී කරගන්න තේරුම් ගන්න. ඔය අරුණවති නම් සූත්‍රය අංගුත්තර නිකායේ තිබෙන සූත්‍රයක්. එහි තිබෙන ගාතාවක් තිබෙනවා මම ඇතැම් විට ඔබට ප්‍රකාශ කරලා තිබෙන බොහෝ දෙනෙක් මේ විතුන් මේක දන්නවා. ගාතාව දන්නවා. නමුත් මෙහි පෙන්නන මේ කරුණ පැහැදිලි කර ගැනීමට සමත් වුණාද කියන එක ප්‍රශ්නයක්. ඒකෙන් අපි ඒක පැහැදිලි කරගන්න බලමු. මෙතන පුරිසස්ස කියලා වචන තිබුණ පවණින් මේක බුදුන් වහන්සේ පුරුෂයන්ට අමතුවයි කියලා කල්පනා කරන්නේ අපොස්තර පුරුෂයාට හෝ ස්ත්‍රීට හෝ ගියාට හෝ පැවිද්දට ඕන කෙනෙකුට. කාමය කියලා කියන්නේ මොකක්ද කියන එකට හොඳ නිර්වචනයක් තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මෙන්න මේ දෙක තේරුම් ගන්නට වෙනවා. පුරුෂයාට නැත්තම් ස්ත්‍රියට කාමය කියලා කියන්නේ සංකල්ප රාගයයි. කුමක්ද මේ සංකල්ප රාගය කියලා කියන්නේ? බාහිර වස්තුවක් දැක ඒ වස්තුව නිසා උපදින්නා වූ රූප රූපේ හෝ ශබ්ද රූපේ හෝ මුල් කොටගෙන ඔහු තමන්ට ආවේනික ඇල්මක් ගැටීමක් මුලාවක් හදා ගන්නවා. ඒතර ඒ සංකල්පය කියන එක බාහිර වස්තුවේ තියෙන එකක් නෙවෙයි. ඒකේ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියලා කියන්නේ. දැන් ඔබට මා පැහැදිලි කරපු උදාහරණයක් අරගන්න මේ ආශ්‍රයෙන්. ඔබ ඉදිරියට කෙනෙක් එනවා. ඔබට ඔහු හතුරෙක් නම් හතුරා වශයෙන් දකින්නේ ඔබේ හතුරු සංකල්පය. තවත් කෙනෙකුට ඔහු මිතුරෙක් නම් මිතුරාවක් වශයෙන් දකින්නේ ඔහුගේ සංකල්පය. ඉදිරියෙන් එන කෙනා හතුරෙකුත් නොවේ නම් මිතුරෙකුත් නොවේ නම් අර දෙකම උපදින්නේ නැහැ කවුද කෙනෙක් කියන සංකල්පය උපදිනවා. එවිට බාහිර වස්තුවක් අපගේ හිතේ තිබෙන්නා වූ සංකල්පය සර සංකල්පය උපදවා ගන්න උදව් වෙනවා. නමුත් අපි කාමයේ උපදවන්නේ ඉස්සරහ තියෙන වස්තුවටයි දේශ කරන්නේ ඉස්සරහ තියෙන වස්තුවටයි කියලා උපකල්පනය කළාට බුදුන් වහන්සේ වදාරන්නේ ඒක සංකප්ප රාගය. අන්න මේ විදිහට මේ කාමය කියන එක බාහිර වස්තුවල තියෙන දෙයක් නෙමෙයි අපේ හිතේ හදාගත්ත සිතුවිල්ලක් තලුමැරීමක් කියන එක බුදු සමයෙන් උගන්වන ගැඹුරු ඉගැන්වීමක්. ඒකයි ඒක සිහිනයකට උපමා කරලා තියෙන්නේ. සංකප්ප රාගෝ පරිසස්ස කාමා තිට්ඨಂತಿ චිත්‍රානි තකේව ලෝකේ. ඔයසයට කාමය කියලා කියන්නේ සංකල්ප රාගය තමයි. ඒ විචිත්‍රත්වය මේ ස්කන්ධ ලෝකේ බාහිර සමාජ වස්තුවල තිබුණාවයි. ඒවා විනාශ කරන්නට යන නෙමෙයි තියෙන්නේ. අතිත්ථ දීරා විනයන්ති ඡන්දති. අන්න දීර වූ ඥානවන්තය මේ තමන්ගේ තියෙන කාමයන් විනයනය කරන්නට ඕන. තමන්ගේ තියෙන මේ උපාදානයන් බැඳීම් තමන් ශික්ෂණයටපත් කරන්නට වෙනවා. ලෝකෙට දොස්පස් කියලා හරියන්නේ. අටලෝදහම ලෝකේ පහළ වෙන්න එපායි කියලා හරියන්නේ. මට කරදරෙන්න එපා හොඳ විතරක් එන්න කියලා ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. දෙවියන් ඇදලා හෝ බෝධි පූජා කියලා හෝ. ඒ සියලු ධර්මතාවයන්ම ලෝකෙ සිදු වෙනවා. ඒ ලෝකයේ සිදුවෙන ධර්මතාවයන් කෙරෙහි අපි කිසියම් ආකාරයක සිත තුළ ඇල්මක් ගැටීමක් හදාගත්තාම ඒ ඇලීම ගැටීම Tamanට පෞද්ගලිකයි. ඒ තුළ තියෙන ලෝභ මෝහ දේශ මෝහ ඒ තමයි Tamange මම නැත්තම් මමත්වය. අතක තියාගන්න. මෙන්න මේ தත්ත්වය ඔබට තේරුම් අරගන්න පුළුවනි නම් මේ ගාථාවෙන් පෙන්වන දේ ඔබ එහෙමනම් එය විනයනය කරන පුද්ගලයෙක් බවට පත් වෙන ධීරයක් වෙන්න ඕන. මොකද සංකල්ප කියන්නේ හිතේ හදාගත්ත දෙයක්. බාහිර ලෝකේක නැහැ. කොතරම් මේට කරගත්තත් තමන්ගේ සංකල්පේ ඉටු කරගන්න බැරි නිසා තමයි තවදුරටත් ඒ සදා වෙහෙසෙන් වෙලා තිබෙන්නේ. අන්තිමට ඒවා ඉටු කර ගැනීමට අවශ්‍ය ඉන්ද්‍රිය හැකියාවන් දුබල වී යනවා. ඇස පෙනෙන්නේ නැතුව, කන ඇහෙන්නේ නැතුව, නාසය ඇහෙන්නේ නැතුව කය දුරලු යනවා. නමුත් ඔබට හි සැප තියනවා කියන සංකල්පය තිබෙනවා නම් ඔබට ඒවා දැන් නැතුවම ඒ ඉන්ද්‍රියන් දුර්වල නිසා අරුණහම නැත්තම් ඒවා ඉපා නිසා හි අතාවබෝධය නිසා නෙවෙයි. මෙන්න මේ නිසා යලිත් මේ විඳීමේ ඕනකම ඉතුරු සබා ඉතුරු කරන පරලෝ යාමේදී වඳින්න අපහු වෙන්න වෙනවා. එබැවින් අප මේ කරුණ තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේ ගාථාව මුල් කොටගෙන එතනින් එහාට එනකොට අන්න කරන්න ඕන කාරණේ පෙන්නනවා. අර වගේ පෙර පුරුද්දට ඇසට කනට නාසයට දිවට කයට මේ චක්කුණ රූපන් දිස්සා සෝතේන සද්දං සුත්ත්ව ආදී වශයෙන් මේ අරමුණු හට ගන්නවා. ඒ අරමුණු හට ගැනීම නිසා මේ සංයෝජනීය පාපක අකුසල ධම්මා හේවත් මේ මම කොට මගේ කොට ගන්නා වූ ලෝභ මොහ දේශ මොහ පරිගන්න රිදවන්න විනාශ කරන්න ආදී වශයෙන් මේ තලාපෙලා පොඩි කරන්න ආදී වශයෙන් නිහින ආසාවන් ඉති කිරීම වශයෙන් ඒවා හට ගන්නවා. අන්න දැන් බුදුන් වහන්සේ වදාරනවා මේ සිද්ධිය තේරුණා නම් සසරගත දුකින් අත මිදෙන්න ඕන නම් තංචේ නාදි වාසේති ඒ උපදින සර සංකල්පේ ඉටු කරගන්න යන්න ඒක හොඳයි කියලා බාර ගන්න එපා. නොඉවසන්න. මම ඉවසන්නේ කියන අර්ථයෙන් නෙවෙයි එතන වෙන්නේ. හොඳයි සපයි සාරයි කියලා ගන්න එපායි කියන්නේ. මෙන්න මෙතෙන්ට අපිට යොදන් වෙනවා වෙනම වචනයක්. ඒ තමයි මේ අරමුණෙහි මුලා වීම අරමුණෙහි ඇල්මට බුදුන් වහන්සේ වදාරන්නේ සංකාරයන් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නවායි කියන්නේ. එරෙවෙන්න ආරම්මන රසයේදී ආරම්මන ආස්වාදී දෙතන පවදින්නේ නিত্য සුඛ සංකල්පයයි සංකල්ප. එහෙම නැත්නම් මම මගේ මගේ ආත්ම සංකල්පයයි. අන්න අදිවාසේති. බාරගත්තයි හොඳයි සපයි සාන්තයි කියලා. දැන් සසරගත දුකින් අත මිදීමට අවශ්‍ය කෙනෙක් කරන්න ඕන කාරණාව මෙබඳු අරමුණු ආපුහම මේ හොඳයි සපයි සාන්තයි කියලා ඉස්සරහට පියන්න නැතුව බාර ගන්න නැතුව නාදි වාසේති. එය උත්තරීත සුඛයක් වශයෙන් සලකලා එය ලබන්ට ඕන දෙයක් වශයෙන් ඉදිරියට තබන මුලාවට අහුවෙන්නේ නැතුව එහි තියෙනවා ශූන්‍යතාවයක්. අරමුණ යමකින් ශූන්‍යයි හෝ අරමුණ ශූන්‍යයි නෙමෙයි. එහෙම නැත්නම් බාහිර වස්තුන්ගේ කාමය නැහැ කියන එකටත් වඩා බාහිර වස්තු උදව් කරන තමන් හදාගත්තා වූ මෙහි ඇතිවීම නැතිවීම ස්වාභාවික සංසිද්ධියක්. එතමණකින් සෑහීමටපත් වෙන්න වෙනවා. යලිත් ලබන්ට ඕන යලි උපදීවි අරමුණ. නමුත් මේ ඇලීම ගැටීම තුළ මේ තමන් සංයෝජනීය භාවයටපත් වෙනවා. සරසංකප්පා භාවයටපත් වෙනවා. ඒ කියන්නේ බැඳීමකට ලක් වෙනවා. යලි හට ගන්න හේතු ඉතුරු කිරීමට ලක් වෙනවා. අන්න ඒක තමයි අදිවාසීයතිවල තියෙන වරැද්ද. ඒක ඉවසීමේදී බරය තියෙන වරැද්ද. මේ සසර ගමන යන්නට හේතුවක් සංයෝජනීයක් සසර බැඳමක් ඉතිරි වෙනවා. දැන් නාදි වාසේති නම් ඉවසන් නැත්නම් ඉන්නේ සංයෝජනීයක් හටගන්නේ. අකුසල සරතම්පයක් වෙනවා හටගන්නේ. නාදි වාසේති පමණක් නෙමෙයි පජහති. අතන නප්පජහති නෙපෙන්නේ පජහති. මෙතන බැහැර කරනු ලබනවා. හොඳයි සපයි සාන්තයි මේ තුළ මට ඉන්නේ නැත්නම් මේ තමා සත්‍ය මේ තමා සදාකාලික වෙන සංකල්පයෙන් තොරව අල්ලා ගැනීමකින් තොරව හඳුනා ගැනීමට පමණක් පාත්‍රය කරන පාත්‍ර කරනු ලබනවා නම් ඉදිරියට තැබීමකින් තොරව ඒ මොහොතේ හඳුනා ගැනීමට සීමා වෙනවා නම් ඇල්මක් ගැටීමක් හේතු එකතු නොකරනවා නම් මේකට පෙන්නනවා පදහති කියලා. එහෙම කරන්න දෙන්නේ නැහැ එකවර අපේ හිතට. එබැවින් හීලෑ නැති ඇතෙක් හෙන්නුව සහ කෝටු අරගෙන යම්සේ සික්මවන්නේද? දලසහිත සර්පෙක් යම්සේ දල කඩා සික්මවන්නේද? ඒ සඳහා උපක්‍රම භාවිතා කරනු ලබනවා. අපිට මෙතන තියෙනවා විනෝදේති. විනයනය කරන්න. අන්න අපිට මේක මේ පිටපස යාම තුළ සසර ආපු ගමන නිමාවක් නැති එක ඉදිරියටත් යන්න සිදු වෙන එක. හැබැයි මේ ඇල්ම අපට ඇති කරන්නේ පරිහානිය. අපට අධ්‍යාත්මික දියුණුව අහිමි කරනු ලබනවා. ඒ සඳහා අපි අධ්‍යාත්මික දියුණුව කරා යන්න නම් මේක විනයනයට ලක් කරන්න ඕන. හේවත් අතහරින්න ඕන. බැහැර කරන්නට ඕන. ඒකෙන් පැහැදිලි කරන්නේ ඒකයි. දුරු කරන්නට කල්පනා කරන්න ඕන. ඒ වගේම ජන්ති කරෝති ඊළඟ වචනේ අවසන් කරන්න ඕන. දැන් සබාරැස්සීම් අවසන් කරනවා. අස්සන්නලා ගැනීම අවසන් කරනවා. ගමන් අවසන් කරනවා. රෙදිසේදීම් අවසන් කරනවා. එහෙම ඒවා තියෙනවා අවසන් කිරීමක්. කොහොමද මේ ජන්ති කරෝති කියන එකේ අවසන් කිරීම? ඔබ නරඹනවා ඇතිනේ යම් යම් නාට්‍ය. ඒවා නාට්‍ය අවසන් වෙනවා. නවත අවසන් වන්නේ ඊළඟ සතියේට ඊළඟ දවසට බලන්න කොටසක් තබා. ඒ පිළිබඳ රුචිකත්වයක් ඉතුරු කොට කුකුසක් ඉතුරු කොට. එතකොට අවසන් කරා කළාට අවසන් වෙන්නේ නැහැ නේ. අනිත් වගේ මේ ආරම්මණයන් රසයට ගිජුවත් පුද්ගලයාට අරමුණ අහිමි වෙලා ගියාට යලිත්‍ය ලබන්නට ඇතනම් කියන ඕනෑකමක් ශේෂ වෙනවා. අන්න මේ තමයි මේ තණ්හානුසයට හේතු ඉතුරු වීම නැත්තම් තණ්හානුසය කියන කරුණ. අවසන් කරන්නේ නැහැ අරමුණු රසයේ මුලා වුණ පුද්ගලයාට අවසන් වෙන්නේ නැහැ. යලිත් එවදුව රසයක් නිමේ ඕනෑකමක් හේවත් තණ්හානුසයට හේතුවක් ලැබීම සිදු වෙන්නේ මේ ව්‍යාන්ති කරෝති නිසා නෙවෙයි න ව්‍යාන්ති කරෝති නිසා. අරමුණට ඔබ තියෙනවා නම් ඔබ අරමුණ කෙරෙහි ඔබට තිබෙනවා නම් නිත්‍ය සංකල්පයක්. බාරගැනීමේ සංකල්පයක්. එහෙනම් ඒක අවසන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. දැන් අවසන් වුණාට යලි ලබන්නේ නැත්නම් කියන ශේෂය ඉතුරු වෙනවා. අන්න ඒ නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළ සිදු වෙන දෙයක්. අන්න සිහිය පාවිච්චි කරන්න ඕන තමක් තිබෙන්නේ එහෙම ඉදිරියට නොතබා අවසන් කරන්න. ඒක නෙමෙයි ධම්ති කරවති අවසන් කරනවායි. අවසන් කරනවායි කියන්නේ ශේෂ වෙන්නේ නැතුව ඉවර වෙන්න ඕන. අන්න මේ ශේෂ වෙන්නේ නැතුව ඉවරණ එකට තමයි බුදුන් වහන්සේ වදාරන්නේ නුවණින් දකින අනිත්‍ය කියලා. ශේෂ වෙලා ආයෝරණ එකට තමයි පැහැදිලි කරන්නේ අනිත්‍ය නිට්ඨ කොට ගැනීම කියලා. නිට්ඨ කොට ගත්තත් නැති වෙනවා, ඇති වුණත් නැතුණා නම් නිට්ඨ කොට ගැනීමේදී සිදුවන දේ තමයි අවසන් නොවෙනවා. යලිත් එබඳුම දුක්ඛ කන්දයක්, එබඳුම ගින්නක් හට ගන්නට අවශ්‍ය ගිනි අඟුරු ඉතුරු වෙනවා වගේ ශේෂ ඉතුරු වෙනවා. මේක තේරුම් ගන්න වෙනවා. අන පෘථග්ජන පුද්ගලයාගේ අරමුණේ මුලා වීම තුළ තමයි මේ වැරදි ධර්ම ටික. අදිවාසේති නප්පජහති නවිනෝදේති නව්‍යන්ති කරෝති අන භාවං ගමේති. අන්න සාමාන්‍ය පුද්ගලයාගේ අරමුණ සම්බන්ධ ක්‍රියාකාරීත්වය. ඒක බන්ධනේ මාර්ගය, ගමන යන මාර්ගය. ඊට විකල්ප මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා. නාදි වාසේති පජහති විනෝදේති ගම්ති කරෝති අන භාවං. මේ වචන එකක් තේරුම් ගත්තත් ඊටු ක්‍රියාමාර්ගයන් සිදු වෙනවා. ඒක තේරුම් ගන්න වෙනවා. එබැවින් බුදු සමයෙන් පෙන්වන ලබන්නේ අරමුණු රසයක මුලා වී ඉදිරියට තැබීම භාවනාව වශයෙන් නොවේ. ඒ බව අංගයක් වශයෙන් පෙන්වන්නේ. අරමුණේ මුලා නොවි අවසන් කිරීම තමයි මෙතන බොජ්ජංගයක් වශයෙන් පෙන්වනු ලබන්නේ. සිහියෙන් කළ යුතු කටයුත්තක් වශයෙන් පෙන්වනු ලබන්නේ. වීරයෙන් කළ යුතු කටයුත්තක් වශයෙන් පෙන්වනු ලබන්නේ. ඒ වගේම එතන පෙන්නවා අභ්‍යන්ති කරවති වලට පස්සේ අනභවං ගමේති කියලා එකක්. ඒ කියන්නේ අභාවයටපත් කරනවා. යලි හටගන්නේ නැති විදිහට ඉවර කරනවා. අභාවයටපත් කරනවා කියන්නේ ජීවිත අවසානෙ මිය යනවා කියන එක නෙමෙයි. ආරම්මණයේ මුලාව අවසන් කළාම මුලාවෙන් තමයි යලි මම හටගන්නේ නැත්නම් යලි හට ගැනීම සිදු වෙන්නේ. යලි හට ගන්නට හේතුවක් ඉතුරු නොකි අවසන් කිරීමට කියනවා අනභවං ගමේති කියලා. දැන් එතකොට චක්කුණා රූපං විශ්වාසිත දිගින් දිගට මේ සයාකාර ආරම්මණයන් හමු වේදී පෘථග්ජන පුද්ගලයාගේ ක්‍රියාකලාපය යලි සසරට බඳවන සුළුයි, දුක්වලට හේතු ඉතුරු කරන සුළුයි. ඒ එබැවින් ඔහු නිරන්තරයෙන් අධ්‍යාත්මික වශයෙන් තිබුණ සංසුන් බවෙන් ඉවත් වී පරිහානිය කරා යනවා. අන්න මේ පරාභවය කියන එකේ බුදු සමයේ අර්ථය. ඔහුට මුලින් තිබුණ සන්තෝෂය වෙනුවට මහ විශාල දුක් ගොඩක් ජීවිතයට ඉතුරු වෙලා තිබෙනවා. අන්න මේ යමෙකුට තුන් වයසෙන් එක් වයසකදී විශේෂයෙන් පුළුවන් නම් මුල් වයසින් තේරුම් ගන්න එතනින් එහාට ඇති වෙන පරිහානිය වළක්වාලමින් මේක අතහ මේ අනිත්‍ය මාර්ගයට අපරිහානීය ධර්මයට අවතීර්ණය වෙන්න පුළුවන් වෙනවා. මේ තත්ත්වයේදී ඔබට පුළුවන්කමක් තිබෙනවා වේදිතබ්බ මේතම් වික්ඛවේ වික්ඛුණා පරිහාමේති කුසලේ ධම්මේහි අපරිහානම් හේතං උත්තා භගවතාති. ඔබ දැනගන්න ඕන බුදුන් වහන්සේ මේ தത്വයට කටයුතු කරනවා නම් ඔබ අපරිහානීය මාර්ගය යන කෙනෙක් කියන එක. එබැවින් බුදු සමයේ පෙන්වන මේ පරිහානීය අපරිහානීය බාහිර සිද්ධියකට නෙමෙයි. අධ්‍යාත්මිකයේ ලෝභ දේශ මොහයන්ගෙන් වැඩිම පරිහානියයි. ඒවයින් මිදීම අපරිහානියයි. අන්න දැන් මෙතනදි තේරුම් ගන්න වෙන අවසන් වශයෙන් මේ පදේ. ධම්මකාමෝ බවං හෝති ධම්මදිස්ති පරාභව. මෙතන ධම්ම මොකද්ද? මේ අරමුණෙහිදී අන්න බුදු පියාණන් වහන්සේ ඕනෑම අරමුණක් ඕනම ස්කන්ධයක් සම්බන්ධයෙන් වදාරනවා සංස්කාර ධර්මයක් කියලා. මේ සැබෑ තත්ත්වය අනිත් දුක්ඛ අනාත්ම බවවත් මමකට මගේ කොට මගේ ආත්මකට ගත නොහැකි බවයි. යමෙක් මමකට මගේ කොට මගේ ආත්මකට ගන්නේ නම් ඔහු දහමට හේවත් අනිත් දුක්ඛ අනාත්මයට එරෙහිව යන එකට ද්වේෂ කරන නැත්නම් දහමට අකමැති කෙනෙක්. ඔය දහමට අකමැති කියන එකේ තේරුම එහෙමයි. බුදු ශාසනයට මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට වික්ෂූන්ට විරුද්ධ වෙන මේ පුදග්ජන වෙනමයි ඉන්නවා. ඒක නෙමෙයි මෙතන පෙන්වන්නේ. ධම්ම ගැඹුරින් ගත් කල සංස්කාරයන්ගේ අනිත් දුක්ඛානාත්මය. එය තමයි කෙනෙකුට සසරේ දුක් නිමා කරනු ලබන්නේ. ඒ දුක් නිමා කර ගැනීම සඳහා අවශ්‍යන්නේ ඔහු ඇවිසින් එතුමන් විසින් අනුගමනය කරන්ට වෙනවා. ඒ දුක්ගින නිමාවේ මාර්ගය තමයි ධම්මකාම. ඒ මඟ ගත්තොත් ඒ නිමාව සිදු වෙනවා. නමුත් ඒ වටහා නොගත් පුද්ගලයා මට ඒක ඕන නැහැ. ඔහු ඒ නිසා ඒ දහමට දේශ කරන්නෙක් බවට පත් වෙනවා. සම්ම දෙස්සී පරාබව අන්න දේශ කරනවා නම් නැත්තම් දේශ කරනාගේ තරහ ඉන්නවා කියන එක නෙමෙයි. අනිදුක්ඛනාත්මය දහම වශයෙන් පිළිගන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කීවාට සංස්කාරයන් නිස්සකාත්මක වශයෙන් දන්න පුද්ගලයා සසරේ ඇවිදින පාරක් හදා ගන්නවා. පව් මගින් හෝ පින් මගින් හෝ ධානා මගින් හෝ තව මොනවා හරි මගින් ඇවිදින්නට මාර්ගයක් හදා ගන්න ලබනවා. එබඳු තත්වයකදී පරිහාන මාර්ගයේ යන්න සිදු වෙනවා. එබැවින් තිරෝග බුදු පියාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම තේරුම් ගන්න අවශ්‍යයි. අපි මේ අපරිහානි ධර්මයේදී හැම දිනාටම දේශනා කර වදාළේ මෙන්න මෙහෙම කරුණක් කියන එක. එබැවින් අපට අවශ්‍ය වෙන්නේ මේ අරමුණෙන් අරමුණට, ඉන්ද්‍රයන්ද අරමුණ හමුවන විට ඒ අරමුණ සම්බන්ධයෙන් බුදු පියාණන් වහන්සේ වදාළ මෙන්න මේ න්‍යාය භාවිතා කරන්නේ. නාදි වාසේති පජහත විනෝදේති ජාන්ති කරෝති අනභවං ගමේති. ඒ තමයි අපරිහානි මාර්ගය. අන්න වර්තමාන මොහොතේ අරමුණක් සම්බන්ධයෙන් ඇලීම් නොකට අවසන් කරන මේ ධර්මතාවය තමයි කෙනෙකුට අපරිහානීය ධර්මය ලබා දෙන්නේ. එබැවින් බුදු සමයේ පෙන්වන මේ අපරිහානීය ධර්මය කියන එක බාහිර කරුණු ඉක්මවාගිය අධ්‍යාත්මික සිද්ධියක් බව තේරුම් අරගෙන තවදුරටත් ධර්මස්වණය කිරීම තුළින් ඒ කරුණ වටහාගෙන ඔබ පරිහාන ධර්මයේ මාවතේ යන්නේ නැතිව මේ අපරිහානීය මාවත තේරුම් අරගෙන බුදුන් වහන්සේ ළඟට යන්නට, බුදුන් වහන්සේ සැනසුන සැනසීම ළඟට යන්නට මේ භවයේදී, මේ ජීවිතයේදී, මේ බුද්ධෝත්පාදයේදී, මේ සදාම් හමුවේදීම උත්සාහ කරන ඇතේ බලාපොරොත්තු වෙනවා අපි. එසේ කර ගැනීමට වෙන ධර්මානුශාසනාවද උපයෝගී වේවා, හේතු ආසනාව වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් අප අදද මේ ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. ආකාශත්ථාච බුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. අනේ ධර්මානුශාසනාව පැවැත්වූ ගරුතර දේශකයන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල දිම්වේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ විදුත් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. නිවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගත හැකි. කතා කරන ජාතික ගුවන්තුලයේ ආධුනික අංශයේ දුරකථන අංකයෙන් 01112 69 71 40.